මේ ගීතය පුරාම ඔහුගේ ආයාචනය බලාපොරොත්තුව කැබ්බෙලා තිබුණා. මං කැමතිම තැනකින් මේ ගීතයේ එක්තරා කොටසක් උපුට ගත්තා. ඒ තමයි සොඳුරු ඇඳහැරිය. කපුගේ අයියා වෙනුවෙන් ග්‍රන්ථයක් සම්පාදනය කරා සොඳුරු ඇඳහැරිය කියලා. දර්ශන මේදිස්ත්‍ර ඒකට ස්තුතියි. මොකද ඔහුගේ ගීතයේ එන සොඳුරු ඇඳහැරිය කියන වචනය වදන් දෙක මම උපුටා ගත්තා. ඉතින් මා වෙනුවෙන් මේ ග්‍රන්ථය අද දවසේදී එළි දක්වන්නට සූදානම් වෙන මේ මොහොතේදී මා මේ පිදුම ලෙස ඉදිරිපත් කළේ මිනිසුන්ට ආදරය කළ මිනිසුන් ආදරය කළ විශාරද ගුණදාස කපුගේ නම් වූ ගුණවත් මිනිසා මෙලවට බිහි කළ ආදරණීය දෝන සිරිබද්දන ඇලිස් නෝනා මාතාවට සහ ඇල්ල මුල්ල කපුගේ ෆ්‍රැන්සිස් පියාණන් වෙත ඔහු ජීවතුන් අතර නැති වුණත් අපි ඔහුව මතක් කර සිටිනවා, ස්මරණය කරනවා මේ අවස්ථාවේදී. මා ආරාධනය කරනවා මේ ග්‍රන්ථය මා වෙනුවෙන් පිළිගන්වන්නට එම මාතාවට, විශාරද ගුණදාසය කපුගේ ශූරීන්ගේ සෙවනැල්ල, ඔහුගේ පසුපස සිටි ඉන්ද්‍රකීලය ප්‍රේමා කපුගේ මැතිනියට. ඒ සමගම සංයුක්ත තැටියකුත් අපි සකස් කර තිබෙනවා. අද දවසේ මේ ගීත ඇතුළත් සංයුක්ත තැටිය මේ ග්‍රන්ථයත් සමගම ඔබට ලබා ගන්නට පුළුවන්කම තිබෙනවා, තිළිණයක් හැටියට. ඔබ වඩාත් ප්‍රිය කරන අම්මා ගැන ගැයෙන ගීතය අපි ඇය වෙනුවෙන් තමයි අද දවසේදී මෙය ඇයට උපහාරයක් ලෙස ගයන්නේ. මිත්‍ර, මේ ගීතය රචනා කළේ අධිනීතිඥ රම්බණ්ඩා සෙනෙහිරත්නයන්. කොළඹ අහස කළෝ කරගෙන මුදු උලඟ අඬලන කොට ඔටුන්න බිමදාදුවගෙන එන්නද එක පින් මේ මේ ගීතය රචනා කරපු අධිනීතිඥ රම්බණ්ඩා සෙනවිරත්නයන් මෙන්න මෙහෙම කතාවක් කියලා තියෙනවා. කවිලියු දුහුණියකු මා ගීත රචකයෙකු බවට පත් කළේ විශාරද ගුණදාස කපුගේ කියලා. මොකද හේතුව අපි කතා කරපු ගායන හැකියාව, ඒ වගේම සංගීත වේදය සඳහා තිබූ හැකියාව වගේම ඔහුට තවත් හැකියාවක් තිබුණා. ගීත තෝරා ගැනීමේ හැකියාව වගේම ගීත රචකයා සමග ඉතාමත් සමීපව ඒ ගීතය පිළිබඳව ඉතාමත් අනගි ලෙස සිදු කරන ලබන කර්තව්‍යය. දවසක් පැල නැති හේනේ කියන ගීතය කවියක්, කවි පන්තියක්. බුරැල්ලේ YMBA ආයතනයේ තිබුණු නේවාසිකාගාරයක රම්බණ්ඩා සෙනවිරත්නයන් සමග එකට හිටියා. නවාතන්ගෙන තිබුණා. ඉතින් එහිදී මේ රම්බණ්ඩා සෙනවිරත්නයන් දෙන මේ කවි ගීත කලේ විශාරද ගුණදාස කපුගේ. රම්බණ්ඩා සෙනවිරත්නයන් කියනවා, ඔහු ඉතාම ඉවසීමෙන් මං ගැන කිසිම කේන්තියක් නොගෙන හැමදාම රැයට සර්පිනාව සමග වාඩි වෙලා මගේ මේ කවි සින්දු කරා කියලා. විශාරද ගුණදාස කපුගේ කියන්නේ විශාල අසාධාරණ වලට ලක් වෙච්ච කෙනෙක්. මේ අසාධාරණට ලක් වෙන්න හේතුව තමයි ඔහු මිනිසුන් පිළිබඳව, මිනිසුන්ගේ දුක, කනගාටුව, කනස්සල්ල, වේදනාව පිළිබඳව කතා කිරීම. බොහෝ දෙනෙක් හිතනවා ඇති මේක පසු කාලේ සිදුවෙන්න ඇති දෙයක් කියලා. ඔහු මේ අසාධාරණයට විරුද්ධව සටන් කරේ පුංචි කාලේ ඉඳලා. ඔහු කරන්දෙනිය මධ්‍ය මහාවිද්‍යාලයට යන කාලේ පාසල් බස් රථේ හැමදාම පරක්කු වෙනවා. එහෙම නැත්නම් එන්නෙම නැහැ. ඉතින් මේකට මේ පාසලේ සිසුන්ට හරි කරදරයක් වුණා. ඔහු දවසක් කළේ ඔහුගේ මිතුරන් සමග පාසලේ බංකු මේස පුටු අරගෙන පාර හරස් කළා. වාහන ගමනාගමනේ නැවැත්තුවා. විප්ලවයක් කරා, පුංචි විප්ලවයක්. ඉතින් මෙතනට පොලිසියෙන් ආවා. හැබැයි කිසිම කරදරයක් කරේ නැහැ. ඔහුට තේරුණා මේ සාධාරණ දෙයක්, මේ ඉල්ලීම සාධාරණයි කියලා. ඉතින් ඔවුන් කිව්වා අපි ඊළඟ දවසේ ඉඳලා බස් රථයක් යොදවනවා දීර්ඝ කාලීනව කිසිම ප්‍රමාදයකින් තොරව කියලා. ඒත් මේ පුංචි ගුණදාස කපුගේ සෑහීමකට පත් වෙන්නේ නැහැ. ඉතින් මේ බේරන්න ප්‍රදේශයේ දේශපාලඥයාට, මන්ත්‍රීතුමාට එන්න සිද්ධ වෙනවා මේ ස්ථානෙට. එතකොට මොහු කියනවා මම මේ ඉෂ්ට කරන්නම් කියලා. නමුත් ඔහු ඉන්නේ පොළවේ හිටගෙන. ඒ හින්දා අනිත් අයට පේන්නේ නැහැ. එහෙනම් මේ පුංචි ගුණදාස කපුගේ කියනවා, මං ඔබතුමා විශ්වාස කරනවා මේ ළඟ තියෙන ගල් රෝල උඩට නැගලා හැමෝටම ඇහෙන්න හොඳට කියන්න කියලා. ඉතින් ඔහු ජයග්‍රහණය කරනවා. එදා ඉඳලා මේ බස් රථය හැමදාම නොරදවා නොපමාව මේ පාරේ මේ සිසුන් වෙනුවෙන් දුවනවා. ඉතින් ඒ විප්ලවය එදා පටන් ගත්තේ ශ්‍රී ලංකා ගුවන්විදුලියේ ඔහු සේවය කරන කාලේ. ඔහු කොතරම් දක්ෂයෙකුවත් ඔහුට මේ අසාධාරණ වලට මුහුණ දෙන්න සිද්ධ වුණා. සහෘදයන් වෙනුවෙන්, ඔහුගේ මිතුරන් වෙනුවෙන් ඔහු නැගී සිටීම නිසා, වැඩ තහනම් කිරීම, සමහර වෙලාවට ඔහුගේ වේතනෙන් කොටසක් කපා ගැනීම සිද්ධ වුණා. ඒ වගේම මාරුවකුත් සිද්ධ කරනවා. ඒ තමයි රජ රට සේවයට. මේ මාරුව නම් හොඳම මාරුවක් වෙනවා. මොකද හේතුව මේ මාරුව නිසා රජ රට සේවය කියන එක විශිෂ්ට සේවාවක් බවට පත් වෙනවා. මොහු වටා බොහෝ දෙනා රොක් වෙනවා. නවරැල්ල මන්දාකිණිය කියන වැඩසටහන මොහු ආරම්භ කරනවා. මෙහි සිටපු ප්‍රධානියා ස්වර්ණශ්‍රී බණ්ඩාරයන් ඔහුට ඔහුගේ කුඩා කාලයේ හිටපු ඔහුට අතහිත දුන්න ඔහුගේ පියාගේ වියෝවෙන් ඔහුගේ දරිද්‍රතාවයේ මකාලු ඔහුගේ අධ්‍යාපනයට පිහිට වූ ඔහුගේ මාමා එඩ්මන් මාමා වගේම එදා ගුවන්විදුලියේදී උදව් කරනවා. මේ අතර මොහු වටා රැස් වෙන ගීත රචකයන් නව ගීත රචකයන් බිහි වෙනවා. පූජ්‍ය පල්ලේගම හේමරත්න හිමියන්, මහින්ද දිසානායකයන්, මහින්ද චන්ද්‍රසේකරයන්, ඒ වගේම රෝහණ දන්දෙනිය වගේ, ඒ වගේම රංජිත් රූපසිංහයන් මේ වගේ අය බිහි වෙනවා. ඒ වගේම තමයි සංගීතඥයන් බිහි වෙනවා. ජගත් වික්‍රමසිංහ, නාලකංජන කුමාර මේ වගේ සංගීතඥයන් බිහි වෙනවා. කරුණාරත්න දිවුල්ගණි, ජයතිලක බණ්ඩාර, ඇනස්ලි නානයක්කාර, ඒ වගේම ජානකී සුමිත්‍රා වගේ ගායන ශිල්පීන් ශිල්පිනියන් බිහි වෙනවා. පසු කාලීනව ජානක වික්‍රමසිංහයන්, ක්‍රිෂාන්ත එරන්දික වගේ මේ සියලුම අංකුරයන් මහා ගස් බවට පත් කරන්නට ඔහු පොවර දමනවා. ඉතින් කිසිම දවසක ඔහුගේ තුල තිබුණ නැහැ කිසිම දෙයක් තමාට තියාගත යුතුයි කියලා. ඔහු හරිම නිර්ව්‍යාජ වගේම නිර්ලෝභී පුද්ගලෙක්. කෙසේ වෙතත් මොහු භීෂණ සමයේ 1989 මොහුට බොහෝ තර්ජනය එකතු වෙනවා. ඒට හේතුව තමයි මොහු යලිත් පටන් ගන්නවා. මොකද මේ කාලෙදි තමයි බොහෝ භීෂණ සිද්ධ වෙනවා. ඔහුගේ සහෘද කලාකාරයන් වෙනුවෙන් ඔහු පෙනී සිටිනවා. මේ පෙනී සිටීම නිසා ඔහුට ජීවිත තර්ජන ගර්ජන එල්ල වෙනවා. 1989 දී මේ තර්ජනත් සමගම ඔහු කොළඹ ගුවන්විදුලියට පැමිණෙනවා. හැබැයි කොළඹ ගුවන්විදුලියට පැමිණු වහාම යලිත් වරක් ඔහුට අර තාඩන පීඩන ගැරහුම් වේදනාවන් නොඅඩුව ලැබෙනවා. ඉතින් ඒ නිසා මොහු ඉතා කනස්සල්ලෙන් සිටියත් ඊට විරුද්ධව ඔහු සටන් කරනවා. එහිදී එහි ප්‍රතිඵලයක් හැටියට ඔහු අනිවාර්ය නිවාඩු ගන්නවා. සේවයෙන් පහව යනවා. ඔහු හිතා ගන්නවා මම කවදාවත් ආයිත් ගුවන්විදුලියේ පස්පා ගන්නේ නැහැ කියලා. ඊට පස්සේ තමයි ඔහු අනාගතයේ සොයමින් අනාගතයේ කළ යුතු දෑ සොයමින් ඔහු අතරමං වෙ සිටිනවා. ඒ අවස්ථාවේ තමයි පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ ස්වාමීන් වහන්සේ ඔහුට සරණ වන්නේ. විශාරද ගුණදාස කපුගේව පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ ස්වාමීන් වහන්සේ කැඳවාගෙන යනවා. කම්පන නැමැති ප්‍රසංගය සංවිධානය කරනවා. ඉතින් අද දවසේදී ඔබ දන්නවා කම්පන ප්‍රසංගය හරහා අපට එකතු කරපු ගීත කොපමණක්ද කියලා. කම්පන ප්‍රසංගය 987 වාරයක් ජනතාව අතර සහෝදයන් අතර ප්‍රසංගගත කරනවා. ඉතින් අපි කැමති පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ ස්වාමින් වහන්සේ විශාරද කපුගේ වෙනුවෙන් විශාල මෙහෙවරක් කරපු ඒ යතිවරයාණන් වහන්සේ, ගීත රචකයෙක් යතිවරයෙක් පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ ස්වාමින් වහන්සේ වෙනුවෙන් මේ ගීතය අපි සතුටක් ඇති මුහුණක් නැති මේ සසර දනව්වේ අපි අසර සුන් වෙති වෙර ලක් නැති මේ සසර දනවේ අපි අසරන ලා අසරන වෙලාවගේ හිතට මෙනවා බුදුවා බුදුර ගමනක් වෙති වෙරසක් නැති මේ සසර දනවේ අපි අසරන වෙලාවගේ හිතට දැනෙනවා බුදුවා මුදුරුව අසරණ වෙලා වගේ හිතට